ධර්ම දේශනාව. ධර්ම දේශනාව පවත්වනු ලබන්නේ කෑගල්ල පුත්සැත ශ්‍රී පුණ්‍යෝධිහාරාමාධිපති පූජ්‍යපාද දෙලිගල මීමුරේ ධම්මවංශ ස්වාමීන්ද්‍රයාණන් වහන්සේ. රාජස්සේ සනන්තු සග්ග මොක්ඛදම් ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා ධම්මස්සවන කාලෝ අයං භදංතා නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ නමෝ තස්සේ භගවතු අරහතෝ සම්මා සම්බුද්දස්සේ කතං මුත්තං මාරිස ඕගම කරති අප්‍රතිත්තිකං පාහං ආවසෝ අනායෝහං පෝගමතරීති. ප්‍රධාවතුනි, ලෝර බුදුපියාණන් වහන්සේගේ ධර්මදේශනා ශෛලිය හදාරලා බලන්න පිට සිකුල බොහෝ දේශනාවල අද පවතින ධර්මස්සෝනය කළ පුද්ගලයා උන්වහන්සේ සිහි කළා ප්‍රසංසා. අභික්ඛන්තං වෝ ගෝතම අවික්ඛන්තං වා ගෝතම සේතාති වෝ ගෝතම කියලා එක්කුජිතන්නෝ උක්කුති. ප්‍රතිකුරු කරපු දෙයක් දුප්‍රිකව හා සමානයි. පටිච්ඡන්නං වා විවරයි. පසාතිබූ දෙයක් විවෘත කරලා පෙන්වන හා සමානයි. මූලහස්තවා මග්ගං ආචික්කය. සංමුලා වූ එක මං පෙන්වන හා සමානයි. දැසති දේනම් අඳුරේ ඉන්න කෙනෙකුට රූප බලන්න කියලා තෙල් පහනක් දැල්ලා දෙන්න හා සමානයි. මේ සියල්ලෙන් කියන්නේ කුමක්ද? මේ සියල්ලෙන් කියෙන්නේ පැහැදිලි වීම. මහසීගේ ධර්ම දේශනාව පැහැදිලි වන ආකාරය පිළිබඳ සංසාරක. එන අපට උකහා ගන්නට තිබෙන කාරණය තමයි බුදුන් වහන්සේගේ ධර්ම දේශනාව මේ ධර්ම දේශනාව යන පැහැදිලි කිරීම. එතන අපිට මේ කලකටකන් වෙන නාලිකාවස්සේ ධර්ම දේශනා කරමින් පැහැදිලි කිරීම කරන්න ලබන්නේ. පැහැදිලි කිරීමේදී පැහැදුනායේදී පැහැදීම, පැහැදුනායේදී වැඩි පැහැදීම සඳහා තමයි අප උත්සාහ කරන ලබන්නේ. එහෙනම් අපි ත්‍රිපිටකයේ විවිධ ග්‍රන්ථවල ත්‍රිපිටකයේ කොටස් තියනා විවිධ ග්‍රන්ථවල පවතිනා වූ පැහැදිලිව කරුණු පැහැදිලි කර හැකි සූත්‍ර හෝ ධාතා පාඨයන් උදා ගනිමින් අපි මේ ධර්ම දේශනාවන් කරමින් පැහැදිලි කිරීම කරන ලබනවා. ඒ සාදත්ත පිබඳු වෙනත් ආකාර ඒ සූත්‍ර දේශනාවක් අරගෙන එහෙම කරුණු පැහැදිලි කිරීමක් කරන්න තමයි මේ සූත්‍රය. මේ සූත්‍රයේ පවතින සංගුත්තනිකාය. මේ සූත්‍ර සංගුත්තනිකායෙහි දේවතා සංගුත්තේ පවතින පළමුවන සූත්‍රය. තමයි ඔබ සූත්‍රය වශයෙන් මේ කුමන්දේ අසා තිබෙන්නටත් පුළුවන්. ඔබ මේ සූත්‍රයේ පවතින වචන දෙකක් තියෙනවා. මේ වචන දෙක ඒක පැහැදිලි කරලා තියෙන ආකාරයෙන් නැත්නම් පරිවර්තනය කරලා තියෙන ආකාරයෙන් ගත්තොත් කෙනෙකුට ඒක තේරුම් ගන්න අමාරුයි. ඒක පැහැදිලි කිරීමක් නෑ ඇත්තටම කියනවා නම්. එහෙනම් මේ වචන දෙක, මේ වචන දෙකක් තියෙනවා. මේ වචන දෙකේ පෙන්වන්නේ කිසියම් ආකාරයක නොවගයාමක්. ඒ නොවගයාම දෙකට සම වී නිදුන ආකාරය පිළිබඳව තමයි සූත්‍ර දේශනාවේ සඳහන් වෙන්නේ. එකපෙත් තිලෝගුරු බුදුපියාණන් වහන්සේ අනුගමනය කළ ක්‍රියාදාමයක්. අප අද අප මේ සූත්‍රය හදාරන්න සූදානම් වෙන්නේ උන්වහන්සේ අනුගමනය කළ ක්‍රියාමාර්ගය ගැන ඉගෙන ගන්න නෙමෙයි. ඒ අනුගමනය කළ ක්‍රියාමාර්ගය අනුගමනය කිරීමේ අවශ්‍යතාවය වටහාගෙන අපටත් ඒ අනුගමනය කිරීම සඳහා තේරුම් ගන්නයි. එනිසා මේ කරුණු මතකයේ තබාගෙන මේ ධර්මානුශාසනාවේ ඉදිරියට යන්න. බුදුරජාණන් වහන්සේ හමුවට පැමිණ දේවතාවෙක් තමයි කතන් උපන් වාරිස කෝගම තරති පරිති කියලා ප්‍රශ්නක් කරන්නේ. මාරිස කියන වචනේ බුදුරජාණන් වහන්සේ දැන් ලස්සන වචනයක් දුකින් මිදුන තැනස්ථාන නිදුකානනි කියලා කියන්නේ තමයි. නිදුකානන් වහන්සේ වහන්සේ කෙසේ ඕගේ තරණ කළසේ අන්න දෙවියන්ගේ ප්‍රශ්නය. බුදුරජාණන් වහන්සේ වදාරන අත්පිත්ති සංකවාහන් ආවසෝ අනායෝගං පොදුබ තරන්ති. ඇත්තෙන් මම පිහිටන්නේ නැතිව ඒ වගේම වෑයම් කරන්නේ නැතිව තමයි යෝගයේ කරන්නේ. ඒ අත්පිත්ති අනායෝගං කියන වචන දෙකේ ඒක තමයි අත්පිත්ති අපිහිටන්නේ තාවේ අන්නත. මෙන්න මේ වචන දෙක තමයි අපට තේරුම් ගන්න. දැන් උන්වහන්සේ නොපිහිටියා වුණාට මට තේරෙනවා සමාධිය හැම දෙයක්ම පාරේ පිහිටලා ඉන්නවා. උන්වහන්සේ අනායුහන් වුණාට නැත්නම් ඕක මේ වෑයම් නොකළා වුණාට මට තේරෙනවා බොහෝ කොට සත්‍යයක් කරනවා. ඒකද වෑයම් කළාට මේ සිද්ධ වෙන්නේ නැහැ. පිහිටා හිටියත් මේක සිද්ධ වෙන්නේ නැහැ. එනිසායි අපි මේ පිහිටා සිටින අයට පිහිටා සිටීමේ වරදක් වයම් කරන අයට වයම් කිරීමේ වරදක් පැහැදිලි කරලා දෙන්න හදන්නේ සූදානම් වන්නේ මේ දේශනාව තුළ. එතන අපි ධර්ම දේශනාව ඊළඟ වචනේ කියමු ඕග. ඕග කියන වචනේ ඕග තරණ සූත්‍රයේ මේක ඕග කියන වචනේ බොහෝ සූත්‍ර දේශනාව සඳහන් වෙනවා. අතං සුතරති ඕගං කියති. අලෝක සූත්‍රය. ඕග කියන වචනෙට සිංහල තේරුමක් ගත්තොත් ඒකට කියන තරම් සැඩපහරක් නෙමෙයි. සැඩපහරකට පීනන්න බැරි කෙනෙක් අසුරක් අපිට වෙන්නේ. මොකද දීහානිනම් පහලක ගලියස් සමග ගසාගෙන යනවා. ඒ නිසා ඕගයන් පිළිබඳව වටහා ගත්තාම ඕගයන් හරහා සැඩපහර හරහා පීනන්න පුළුවන් පුරුදු කෙනෙක් වෙන්න තොන පීනන්න. මෙතන මේ ඕග කියන වචනෙන් කතා කරන්නේ ජලය නැමති සැඩපහරක් ගැන නෙමෙයි. සංසාරයේ පවතින එහෙම ඕග වර්ගයක්. මෙන්න මේ ඕගයන් වලින් එතර වෙන්න තෝරන දෙකක් නැතර දෙන්න. එතකොට ඒ සඳහා එතර වීමට අවශ්‍ය හැකියාවක් අවබෝධයක් ලබා ගන්න ඕනේ. හැකියාවක් අවබෝධයක් ලබා ගන්න නොමැතිනම් මේ ඕගයන් හසු වීම තමයි සිදු වෙන්නේ. ඒ නිසා පරමයේ කරන්ත පෙර එමත් නැත්නම් නොපීතා සිටීමට කලයන් නොකර සිටියා වූ ක්‍රියාත් වූ කාරණේ පැහැදිලි කරන්නට පෙර ඕග යන කුමක්දයි තේරුම් ගන්න වෙනවා. සංසාර සාරෝග විනීත මේක. හතර ඕග. ඕග හතරක් තියෙනවා කියලා පැහැදිලි කරලා තියෙනවා. කාම ඕග, භව ඕග, විච්‍යෝග, අවිද්‍යාවෝග. එතකොට මෙන්න මේ උද්දෝරේකුගේ නැත්නම් ඒකස ලබා ගත්තා වූ කරුණාසහගත කල්යාණ මිත්‍රෙකුගේ අසුරක් ලබා ගන්නට බැරි වුණ අසුපත් පුද්ගමයා කියන කෙනා මේ හෝග පිළිබඳව දන්නේ නැහැ. හෝගයන් තරු වුණාම ගසායන්නේ පහලට කියන්න දන්නේ නැහැ. ඒ නිසා හෝගයන්ට කැමැත්තෙන් තනිනවා. පිනන්ට දන්නේ නැතු පීනන්ත දන්නේ නැතුව ළමෙක් සැඩපහරකට පැනනොත් මොකද වෙන්නේ? ඔහුගේ සතුටකින් හමාර වෙනවා. අන්න ඒ වගේ මේ ඕග පිළිබඳව දන්නා වූ අය සතුට සොයාගෙන ඕගයන්ට බහිමීට තමයි පෙන්නේ. පළවෙනි එක කාම ඕගේ. කාම කියන වචනේ ගත්තාම එතන කැමති ආකාරය. ඉතින් මේ වචනේ මතක තියාගන්න. කාම කියන්නේ මම එහෙම කැමති ආකාරයෙන් කියන වදනයක් වෙනන්නේ. ඒ කාම කියන සම්පත්තිය ලෝකෙ තියෙන දෙයක් නෙමෙයි. ඒක තමන් විසින් සිටි හදා ගන්න දෙයක්. ඒකයි ඒකට කැමති ආකාරයෙන් කියලා කියන්නේ. අංගුත්තර නිකායේ තියෙන පංචරාජික සූත්‍රයක් මතවත අංගුත්තර නිකායේ නැති. ඒකත් සතහන පෙන්නලා තියෙනවා. ඒ සදවරු සාමාන්‍යයෙන් විනෝද වෙන ගමන් වඩා උතුම් මොන සැපේද කියන ගැටලුවක් තමයි දෙනවා. රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ වෙන කාන්තර පස්කම් එක එක්කෙනාට ලබුවට පින්නේ කියන දේවල් අතනක රූපේ අතනක ශබ්දේ මේ ගැටලුව විසඳා ගන්නට බැරිව තන බුදුරජාණන් වහන්සේට ගිහිල්ලා මේ ප්‍රශ්නේ ඉදිරිපත් කරනවා. බුදුරජාණන් වහන්සේගේ උත්තරේ අහවල් දිලොකුයි අනිත් තපුඩයි කියන එක නෙමෙයි. ධනක් යමෙකුට ලොකු නම් වටිනවා නම් ඒ උත ලොකුයි. අනේකයි අපි කියන්නේ ලොකු කර ගැනීමක් කියලා. සබෑදයක් නෙමෙයි ඒක. ඒ ආයෙසින් තමා සාදාල ආකාරයට යම්යක් කියන්නේ. එතස අපිට මේ කාම කියන කොටසේ අත්තම තියෙනවා බුදු දේශනා විගන්වීමට අනුව මිනිස් ලෝක. ඒ වගේම සදේ බුදුලෝ. මේකට කියනවා සත්ත්ව කාම ස්වර්ග. සතර අපාය. මේ කාම කොටස. ඒ කාමයන් නිවිත යන සාමාන්‍ය මනුස්සයා මේ රූප ශබ්ද ගන්ධ රස ස්පර්ශ කියලා කියන්නාරෝ ඒක. දොරකින් තමයි මේ කාමයන් නිවිත කාමයන් විඳින්න සරල මට්ටමින් පටන් ගත්තාම සරලව විඳින්න කෙනෙකුට බැරි වෙනවා. ඊට වඩා ගැඹුරු ක්‍රමයක් ඕන වෙනවා. උදාහරණයක් අපෙන් හිතන්නකෝ. මත්පැන් පානය සුවෙන් පටන් ගත්තාම හැමදාම පිළිෙන්න බැරි විශාල වශයෙන් ඒකට පෙළඹිලා ජීවිතේ විනාශ කර ගන්නවා. මත්ස්‍ය මාංශ අනුභවය සුවෙන් පටන් ගත්තොත් ඒක ඉන්හාට බිඳට යනවා. සරතම පටන් ගත්තොත් ඒක විශාල වශයෙන්. ඒක තවත් පේවලියක් අපිට ආර සිද්ධියක් පටන් ගත්තොත් ඔකෙන් සුලෙන් ගන්නා කේන්ති විදින්දිකම භාවිතා කළොත් අන්තිමතේ විශාල ඝාතනකින් හානියකින් සිදුවේ. ඒක තමයි ඊටත් ඕග කියලා කියන්නේ. හසු වුණාම එන්න දෙන්න තේ පරතරයට පැමිණෙන දෙරි ගොඩෙන්ට දෙරි තරමට බැඳුවත් යනවා. එනම කාමයන් පිටපස දුරුබමින් තියාපම අවබෝධයෙන් තරම වැඩෙන්නේ සිටියේ තියෙනා වූ ලෝභ දේශ මොහ මූලයන්. ලෝකදේශ මොහොමනම් වැඩමකට නිවන්තෙන් සිදුවන්නේ අකුසල. අකුසල බලවත් වීම ඊට පස්සේ මේ ඕගේ යන්නේ කොහොමද ගසාගෙන පහළට යනවා කියන්නේ ඒකයි. ඒක නිසද්ද වහිනි සතර ආදී සත්වෙන් බවට පත් වෙන තරයිද කියන්නේ. ඒ නිසා ඒ ඕගේට අහුවීම කියන එක විතරම හොබයක් වෙන්නේ. ඒ වගේම භව කියන වචනයක් තියෙනවා. ඒ භව කියන වචනේවත් අහන්නත් අපි තේරුම් ගන්න ඕන කරුණක් තියෙනවා. බව කියන වචනේ උපාදාන පරිච්ඡා බව කියලා තියෙනවා තුන් භවය කියලා තියෙනවා තුන් භවයක් බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන විට සකස් වෙ කියලා තිබෙනවා එකක් කාම භවය ඒ තමයි අර දෙවියන් මිනිසුන් අතර ලෞකික සැප වේදිකේ එකක් තමයි ඒ සැප අතහැරලා අනාන්තරගත වී උදකලා ධර්මයේ සඳහන් උත්තරීතර උද කලාව නම් නොවේ නම් තමයි. තමයි නෑ බහන් උපදව ගන්නවා. ධර්මෙන් පරි බාහිර බහන් වලට අපි කියනවා රූප අවචර කියලා. ඒකත් ඒකට කියනවා භවෝගේ කියලා. කාම භව. ඒකට එතන තවත් කියන අරූපී භවය කියලා. ඒකට ඒවට අරූපී ඥාන දෙකම ගත්තා. ඒකට මේවා සැපයි මේවා නිවනයි. අපි වශයෙන් සදාකාලික කියලා මේවා තහවුරුනම ආයතාව තියෙන්නේ භව ඕගේ එනකොට සසත ගමනේ ඇවිදින එක දෙවියන් අතර ඉන්න එක මිනිසුන් අතර ඉන්න එක මේ රූපය රූපී බලතල වල ඉන්න එක යන සීමක් කියලා කල්පනා කරනවා නම් හිත පතනවා නම් කොයනවා නම් ජීවෙන මහන්සි වෙනවා නම් එතකොට ඒකත් භවයන් පිළිබඳව ඇල්මක් වත් වෙනවා ඊළඟට විචිතී වශයෙන් තේරුම් ගන්න විච්චි කියන වචනේ සම්මා වූ සත්‍යකනා මිච්චි පිට්ඨාවලටත් වෙනවා. නමුත් මෙතන විච්චි කියන එකෙන් කියන්නේ දෘෂ්ටි වැරදි ආකාරයේ. සම්බ්‍රහ්ම ජාල සූත්‍රයේ අතරාන්ත කල්පිත පුරාන්ත කල්පිත 62ක් වෙනවා දෘෂ්ටි. ඒකවල විච්චි කියන එකේ තේර වෙනවා නම් වැරදි මුලාවන්ත මතවල පහුවීම කියන එක. එතකොට මේ විච්චි ඕක ගැන කල්පනා කරනකොට අපේ අපි පිළිහිටිය ප්‍රද කියන එක පිළිබඳව අනාගතේ කොහොමද වෙන්නේ කියන එක පිළිබඳව මේ විදිහට පැහැදිලි කරලා තියෙනවා විවිධ දෘෂ්ටීන් කහුවෙනවායි කියලා. එතකොට මේ කරුණු පැහැදිලි කරලා දෙන්න බැරි වුණාම Taman ගත්තා වූ මතේ මේ දෘෂ්ටි පිළිබඳ කතා කිරීමේදී අපට ඕන නම් බුදුන් වහන්සේගේ සමකාලීන යුගයේ තිබුණා වූ එබඳු දෘෂ්ටි කීපයක් පෙන්වන්නත් පුළුවන්. ඒකත් තමයි ඉස්සරණින්ම ඒක දිච්චිය අපේ තරා විදිහට මේ අපිව පිළිබඳව අපි මේ අපි කරගත්ත දෙයක් නෙවෙයි ඒක ඉස්සරේ තිබෙන පාමය කරපු දෙයක්. අනේ වගේ පැහැදිලි කරගත්තාම ඒවත් විච්චේ තරයි විදිහට එතකොට මරණින් මතු තමයි මේ සදා කාලික සත්‍යය. එතකොට අනාගත බුදුමාමුදුව තමයි අපිට මේ කියලා දෙන. අපිට ආද නම් මේ දේ කවදාවත් කරගන්න පුළුවන් කමක්. ඉතින් ඔය ආදී වශයෙන් සමාව විසින්ම හදාගත්ත දෘෂ්ටි ජාලයකටත් නැදි වෙනවා තමයි. එන්සයි කියන්නේ අවබෝධයෙන් තොර යම් යම් මතයන්ගේ ඉලදීමක් කිසියම් ආකාරයක දෘෂ්ටි. මේ සියල්ල එකතු කරගත්තාම කාම බව, කාමෝග බව, දිට්ඨියෝග, අවිජ්ජා භෝග. අවිජ්ජා කියන එකෙන් ගත්තාම ඉතින් අවිජ්ජා පත්‍යා සංඛාරා ආදී අධිජරාම ආවරණේ. ප්‍රේදේවා තියෙන්නේ දෙවියන් අතර, මිනිසුන් අතර, ග්‍රහණයන් අතර, අපාගත වූ සත්වයන් අතර, අසුතත් පුතග්ජන සමාජය අතර මේ අවිද්‍යා කියන භෝගය තහු නොවන අය. ඒ නිසා තේරුම් ගන්න ඕන මෙන්න මේ භෝග තමයි මේ සැඩ කරවන. මේවට තමයි පතක යටකීමක් නැති අය අසුවන්නේ. මේවායින් තමයි ඔවුන් වසාගෙන යන්නේ ඒ සසර ගමන් වලට. එතකොට එහෙමනම් තරණය කරන්න තියෙන මේ ඕග එක තේරුම් ගන්න වෙනවා. බුදුන් වහන්සේ පැහැදිලි කරලා දාලේ ඇත්නි මම නොපිළිටමින්ද පෑයම් නොතරමින්ද මේ ඕගයන් තරණය කළයි. ඊළඟට දෙවියන් අහනවා යථාපතං පනතං මාරිස අපපිත්තං අනායුකං ඕගම පරොද්දි. තාමෙන් නිරුපාණන් වහන්සේ ඔබ වහන්සේ කොහොමද කොහොමනම් මේ නොපිළිටමින් සහ වැයම් නොකරමින් ඕගේ තරණය කළ සේක. පැන්නතින් උන්වහන්සේ මේ උත්තරය අපි දැන වෙනවා. මොකටද අපටත් අපි පිහිටා තිබෙනවාද අපිත් මේ අන්තර්මාද කෙනෙක් දැනගන්න. යදාසාහං ආවුසෝ සම්පිත්තාමි සදාසු සංසීතාමි. උන්වහන්සේ වදාරනවා ඇත්ති මම පිහිටා සිටියේ නම් එපා විසින් කිලෙන්නේ. අන්න පිහිටා සිටිය මොකද වෙන්නේ? නිරන් විලෙන්න සිද්ධ වෙනවා. දැන් වතුරක් මත පිහිටා ඉන්න ගියොත් මොකද වෙන්නේ? නිරන් දන්නේ නැත්නම් ඒක පිළිගන්නේ. දැන් මෙතන වතුර උපමාවක් විතරයි. ඒ වගේම මෙන්න මෙතන අත්තමයි අපිට මේ බුදුන් වහන්සේ වදාළ මේ පිහිටා සිටීම සහ ව්‍යායාම් කිරීම කියන දෙක පැහැදිලිව තේරුම් ගන්න ඕනේ. උන්වහන්සේ දෙකේ කිති නැති ඉඳලා පෙන්නන්නේ. නමුත් නොතේරෙන සමාජීවිතයේ ඉන්න නිසා ඒක පැහැදිලි කරගෙන ඒ නොපිහිටාසින ආකාරයට අපි යන්න වෙනවා. අන්න බලන්න වැඩි දුරක් යන්නේ නැතුව සාමාන්‍ය සමාජයේ මව්පියන්ගෙන් ගුරුවරුන්ගෙන් දරුවන්ගෙන් මෑණියන්ගෙන් පුරවරුන්ගෙන් උපදෙස් අරගෙන හැදෙන සාමාන්‍ය සමාජයේ කියලා අමතක පෙන්නන්නේ දහමක් අදහන් නැති දහමක් තේරුම් ගත්තේ නැති සමාජය. ඔවුන්ට සැප දෙන්නේ නැද්ද? දෙන්නවා. කොහොමද දෙන්නේ? මුදල් තියෙනවා නම් මොනවද කරන්නද? හොඳට ඉගෙන ගත්තොත් හොඳ රස්සාවක්, ඉහළ රැකියාවක්. එතකොට බෞද්ධ සම්පත් යානවා නම් මුදල් හදලා යහමින් දේවල් වෙනවා. කිසිදු දෙයක් සල්ලි වලට මොනවද අද ගන්න බැරි. ඒ ඔක්කොගේම දර්ශනය. ඒ නිසා ඔවුන් උත්සාහ කරන ලබනවා හරි හෝ වැරදි හොඳ හෝ නරක. කොයි පැත්තකින් හෝ මේ මූල්‍ය සම්පත් බහුල පුද්ගලයේ බවට පත් වෙනවා. එතකොට ඒ තියෙන්නේ අර කදමාලිගේ පරිවිය වගේ කියලා කියනවා වගේ සැප සම්පත් බහුලයේ තියෙනවා. නමුත් ඔවුන් එහෙම ඒ අරමුණ සාක්ෂාත් කර ගැනීම සඳහා සටන් කරලා ජීවිතය අවසන් වෙනකොට තමයි ඔවුන්ට තේරෙන්නේ සටන පරාජය වුණයි කියන්නේ. ලබු දේවල් හොයාන නම් ගියා නිර්මූල පසුපස යනවා වගේ තව එහා පිටට ගියා යරුණාම ඇතිවීමක් නැහැ. මේක බොහෝ දෙනා කියන දෙයක් ජීවිතයේ තෘප්තිමත් නැහැ කියන කාරණාව. එතකොට එහෙමනම් මේ ධර්ම අවබෝධයෙන් තොරව මොන සැපද හොයන්නේ? අපි එකට කියනවා ලෞකික සැප. ලෞකික කියන්නේ තේරුම ලෝකේ තාක් කියන එක. ලෝක කියලා කියන්නේ බාහිර ලෝකෙ නෙමෙයි ඊට පස්සේ මේ සත්පුද්ගල සංඥාව තුළ අපි එක පුද්ගලෙක් වශයෙන් ජීවත් වුණාට එතන අපේ අසපනාසයේ දියකය මුල් කොටගෙන යන්තරයෙන් හටගන්නා ලෝකයක් එකට ස්කන්ධ ලෝකය කියලා කියනවා. ඇස කන නාසය දිව කය මුල් කොටගෙන හටගන්නේ මේ ස්කන්ධ ලෝකේ තමයි අපිට රූපේ, ශබ්දේ, ගන්ධේ, රසේ හැපීමක් කියලා අපිට හිතෙන්නේ. අන්න දැන් එතකොට මේකට අපි තවත් ප්‍රශ්නයක් හොදාගන්නවා. අපි කියනවා රස කන සුර කියලා. අන්න පස්කම්සුව විඳින්නේ කෙනෙක් ඒක තමයි ලෝකෙ විඳින්න තියෙන ලොකුම සපත. ඒක වඩා ආයේ මොකක්වත් නැහැ නිවන කියලා වෙන දෙයක්වත් නැහැ. මේ තමයි දිවි ලෝකය. මේ මොනවා මේක තමයි විඳින්න තියෙන සපත. සහ ඒ වෙනුවෙන් සම්පූර්ණ කාලය ධනසමය කැප කරමු. හරියෝ වැරදි දෙයක් කරලා මුදල් උපයා ගැනීම තියෙන මත්තමතාවත් ඊට පස්සේ ජීවත් වීම සඳහා බොහෝ දිනකට හිතතර වේත වඩා බොහෝ දිනකට අහිතතර දේවල් පවත්තරන්න යනවා. ඒ මොකද ඔහුට මේ සැපත ලබා ගන්න අවශ්‍ය නිසා. ඒ සැපත කෙරෙහි ඇලීගෙන ඇති වෙන විවෘති මානසිකත්වයේ බැලුවහම ඒ විවෘති මානසිකත්වයේ ඇති ආයතරණේ අම්‍යම් ක්‍රියාවල් බැලුවහම සමාධියේ පවතින නීතියට සදාචාරයට විරුද්ධ දේවල් වලට යන්නේ ඒ සැපත තියෙනවා කියන නිසා. තොකලහන් සමහර තෙල්ලා මරම එහෙම නැත්නම් කස පහල දෙනවා නැත්නම් තව දනුවන් දෙනවා කියලා තිබුණත් ඒ දිය ගැනීමට නැත්නම් මේ මන්දෝත්සාහය කිරීමට ඔවුන්ව නවත්තන්න පුළුවන් කමක් නැහැ. ඔවුන් ඒව අමතක කරලා තමන්ගේ අරමුණ සාක්ෂාත් කරගැනීම සඳහා මේ සමාජයේ කටයුතු කරන ලබනවා. එින් සිදුවන අපරාධ වලට අපි කියනවා කාම අපරාධ කියලා කියනවා ජීවිත හානි කියලා කියනවා. මේ කම්සුයි කියන එකේ සපතක් තියෙනවා. අය ඒක නිත්‍යානුකූල ලබා ගන්නට බැරි නම් කොහොම හරි ලබා ගනිමු, එලිකට බැරි නම් රහසින් ලබා ගනිමු, හරි විදිහට නම් අර විදිහට ලබා ගනිමු කියලා මේ විදිහට ඒම හොයන්න යනවා. දැන් එතකොට එහෙම කෙනෙක් කාමයන් හොයන්න ගියොත් තම පෙරදි කිව්වා වගේ උට සුළු දෙයකින් සෑහීමටපත් වෙන්න වෙන්නේ නැහැ. ඉදිරියට දිගටම ඒක තියන්න. එහෙම ගියා ප්‍රහම සිටී රැස්සන දෙයක් තමයි ලෝභ දේ සමෝහ මූලයන්. ඒකට අපි කියන්නේ කෙනෙක් පිළිගෙනයි කියලා. දැන් එතකොට මොකද මෙතන මේ පෙන්වන්නේ? තීතාසිතමයි කියලා කියන්නේ. තීතාසිතමයි කියලා කියන්නේ කාමසුකල්ලි කාණියෝගී ජීවිතය තමයි නිවන. ඒක තමයි සත්‍ය කියන එකේ සඳහන් සිටින උත්සාහ කරනවා. ලෝකයේ සිටින දුස්සහදීන ප්‍රතිපලයක් වශයෙන් ලෝභයේ දේශයේ මොහේ වැඩිමේ අවසානයේ මිනිසත් බව අදිවි අපාගතපත් වෙන බවටපත් වෙන අන්න බිලුණා. පිටා හිතින්න ගියොත් දෙකින් පිටකම ඒක සාමාන්‍ය මට්ටමින් සාලනය කරන ක්‍රමයක් හරිනුනේ ඒකේ හොඳින්තෝ නරකින් දින්තෝ නැ කියන අදහස තුල අනුන් වෙනවන සාහෝ අනුන්ගේ ධනවර කම් කරගෝ අනුන්ගේ දේවල් විනාශ කරගෝ ජීවිත නැති කරගෝ අනන්තක බඳු වේදනාවක් වුණක් කමක් නැහැ මගේ අභිමුඛාර්ථීත්ව වෙනවා නම් කියන මත්මුති අනකත උග්‍ර වූ මානසිකත්වයක් මානසික රෝගී තත්ත්වයක් ඇති වෙන මං හිතන්නේ වෛද්‍යවරුන්ගෙන් අහට උනාට ඒ වගේම එතන උග්‍ර වූ ආත්මార్థකාමීත්වයක් තියෙනවා. එතකොට ඉබදු පුද්ගලයින් ඊට පස්සේ පරලෝක පිළිබඳ හැඟීමක් නැහැ. ඊට වඩා එහා සුවයක් පිළිබඳ හැඟීමක් නැහැ. මේ නිසා ඔවුන් ඒමත් වෙන යනවා. සම්පේකට ඇබ්බැහි වූ පුද්ගලයෙක් ඊට පසු හදන්ත උත්සාහ කළාට නැවත නැවතත් හේමත් වෙනම හේමත් වෙනේ සඳහා පෙළඹෙන්නේ මේ කියන ඇබ්බැහි කියන දානකම. එහෙම කරලා වුන් ජීවිතේ ලබාගත් ජීවිතේ මිනිසක් බව අහිමි කරගෙන ශරීර සෞඛ්‍යයෙන් පිරිහි ධනෙන් පිරිහි අධ්‍යාත්මික දියුණුවෙන් පිරිහි දුකසේ පරලෝ යනවා. දැන් මේ අය පරලෝ ගිහිල්ලා දෙවියන් වෙලා උපදී කියලා හිතනවා. පින්පින්වත් පින්දහම් කියන පැත්තවත් බරපතලව හොඳ අපත්ත කරලා නැත්නම් ඉස්සස් මිනිසත් බවක් වෙයි කියලා හිතනවා. එනිසා ධනෙකුට මේ ලෝකෙ විඳින්න කියන්නේ කම්සුවේ හිතේ හසුයක් දැක්කේ නැත. නිසා අපි අර සංකල්පයක් තියෙන කාපල්ලා දීපල්ලා දෙලිපල්ලා කියලා. ඒ දෘෂ්ටියට යනවට තමයි මෙතන පෙන්වන්නේ පිට අපිටින් උත්සාහ කරනවායි. සවඥයක් දැන් අපි එකට ගනිමු. බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනාව දේශනා කරමින් මේකට යොදපු වචනේ තමයි. අර්ථ පිළමතාන් කාමසුපල්ලි කාම යෝගෝ දුක්ඛෝ. තීනෝ ගම්මෝ පොතුං ජනිතෝ අන්න දිවානත් සංහිතෝ. අන්න ඒක තමයි උන්වහන්සේ මේ පිළිකාසිතීම කියන වචනෙන් පැහැදිලි කරන්නේ. එහෙනම් තේරුම් ගන්න කෙනෙකුට අදා කාලික වෙන්න දෙකින් නිදෙන්න ලෝභ දේශයන් දෙන්න දෙන්න පිහිටාසිරින ප්‍රතිපදාවේ පාරක් නැහැ. ඒක තමයි උන්වහන්සේ අවබෝධ කරගත්තන් පසු සමාජයට ලබා දුන්නේ ඒක හීන වූ පහත් වූ කාම්‍ය වූ නොදියුණ වූ අය අනාර්ය වූ අයසින් අනුගමනය කරන්නා වූ අනර්ථ සහිත ව්‍යාපටිපාටියක් කියලා. අනරියෝ අනත්ත සංකේත. එනම් අපි තේරුම් ගන්න ඕන අපේ ජීවිතේ එහෙමනම් මේ නොදන්නතම නිසා තමයි බණක් දහමක් තේරුම් ගන්න කියන විස්තරක් ලබන්නේ නැති මේ ඒ සැප හොයාගෙනම මුළු ජීවිත කාලයම 100ක් ගත කරන්න හදනවා. අප මෙතන වූ ඉදිරිපත් කරන කරුණක් තියෙනවා. ලෞකික ජීවිතයක් අවශ්‍යයි, ඒක සැපවත් බවක් අවශ්‍යයි. ඒ නිසා යහපත් අධ්‍යාපනය ලබා යහපත් ජීවිතාවක් තෝරගෙන යහපත් ආදායම් සකස් කරගෙන ඒ සත්‍ය පහසුව අපි කතා කරන්නේ කෑන්දීන් ඇඳුම් පැළඳුම් ඒත් නිවාස තියෙන මේ කාරණා සපයා නොගන්න කියලා නෙවෙයි කියන්නේ. ඒවා සපයා ගැනීම සඳහා පහසු මංකෙත් ඉවර කරගන්න. නමුත් ඒ ටික සපයා ගැනීමමයි පූර්ණ ජීවිතය කියලා කෙනෙක් හිතනවා නම් අන්න ඕක මේ වැරදිලා. ඒවද පුද්ගලයෝ ඉතහා පේන්නා වූ ලොකු සැනසීමක් පිළිබඳ හොයන්නේ ඕක තමයි සපත කියලා. එනිසා බුදුරජාණන් වහන්සේ මේ ඉහිතා සිටීම කියන එක තුළ සදාකාලික සංකීමක් ලැබෙනවායි කියලා තේරුම් ගත්තේ නැහැ. එනිසා උන්වහන්සේ සාවදුස්සක්ඛ්‍යයන් පසුව මේ පිහිටා සිටීමෙන් අත මිදෙනවා. ඊළඟට උන්වහන්සේ කෞස්දම් පුරණ කාලේ උන්වහන්සේට හමු වෙනවා ගෙදර දොර අතහැර ගිය තවත් කෙනෙක්. පංචවර්ගී තාපයෙන් නැතුවානිත්යි. මොවුන් මොකද කරමින් සිටියේ? බුදුරජාණන් වහන්සේ ලෝක පහළ වෙන සිට බෙන්ති ලක්ෂණයක් සතරාරි සත්‍යයක් විදර්ශනාවක් ආර්යස්ථානික මාර්ගයක් මේවා නිරවුල් දේශනාව ලැබුණේ සමහර විට ආර්යස්ථානික මාර්ගය කියන වචනේ තියෙන්නේ. මේ නිසා ඔවුන් මනාන්තර ගත වෙලා මේ ඇසත කනට නාභිත හම්බ වෙන ලෝකේ ලබන ආස්වාදයේ ඉක්මවාගිය සොයක් තියෙනවා. අපි ඒක හොයන්න ඕන කියලා ඔවුන් කල්පනා කරනවා. ඔවුන් කොහොමද කල්පනා කළේ? ඔවුන් සමහර විට කෑම සීමා කළා. ඔවුන් සමහර විට ඇඳුම් පැළඳුම් සීමා කළා. ඔවුන් සමහර විට බාහිර ලෝකෙට මුහුණ දීම සීමා කළා. ඒ වගේ විවිධ ඒ වගේම ඔවුන් සමහර විට අතිශය දුෂ්කර ප්‍රතිපදාවන් අනුගමනය කළා. හතර පැත්තෙන් බිඳුවල් හතරක් ගහගෙන දලක් උඩු තවිලා. උඩින් උත්තව රකින් නැරලා. ත්‍රිස පාපයන් පංච පාපේ කියලා. එන උඩ ඉඳගෙන මේ ආහාර නිදිවි දියක් විතරක් කන්නේ කොවිදෙට මේ කය කිසියම් ආකාරයකට දුර්වල වීමකට පත් කරනවා. සිත තුළ කිසියම් සමාධියක් හොයාගන්න උත්සාහ කරනවා. දැන් මේ සමාධියේ ස්වභාවය ගැන අපි තේරුම් ගන්න ඕන. බුදු සමයේ සමත කියන වචනේ යටතේ සමත කර්මස්ථාන ඇතුළත් කරලා තිබෙනවා සමත භාවනා ගොන්නට. අපි හිතමුකෝ ඊට පෙර මේ අය මේ දිවස දිව කරන පරිචිත්ත විජානනය සුබ්බේ නිවාස ඥානයේ කියන මේ දේවල් උපදවා ගන්න. බුදුජානන් වහන්සේ මේ ඥාන උපදවා ගැනීම සඳහා තුමක් කරන්න ඕන කියලා දේශනා කරලා තියෙනවා. මට මතකයි ඒක සූත්‍රයක තියෙනවා ඉදිරි දවසකදී පැහැදිලි වෙයි. මේ ඥාන උපදවා ගැනීම සඳහා තමයි ආලෝක කසින වඩන්න ඕනේ කියලා කියන්නේ. ඥාන සඳහා. එතකොට එතන පෙන්නන දේ තේරුම් ගන්න වදන්න නෙමෙයි මේ කසින වඩනවා කියන කේ තේරුම. අපිට ස්වභාවයෙන් රූප ශබ්ද ගන්ධ රස අරමුණු කුරුයි. ඒ රූප ශබ්ද ගන්ධ රස අරමුණු එක තමයි අපේ ගැටෙනකොට ලෝභ දේශ මොහ උපදින්නේ. ඒක අපි හදාගත්ත නිසා ඊට අදාළ දේවල්. ඇලුම් තරහ දෙයක් ඇති වෙනකොට ඇල්ම අතමුදියක් හම්බ වෙනකොට ගැටීම අපිලිකුල මේවා අපි සිිතේ හදාගත්තාම බාහිර කාරණාත් එක්කලා ගැටෙනකොට මේ අදහස් විකතේ මේක වළක්වන්නේ. එතකොට මේ කිසියම් උපක්‍රමක ප්‍රාමාර්යයක් තමයි මේ බාහිර දේවල් නොගැටින්නේ. බාහිර දේවල් නොගැටින්නේ තමයි ඕන අනන්තරේ කියන්නේ. බාහිර දේවල් තුමින් බලකන්න තමයි ඕන සිතට කිසියම් ආකාරයක එක අරමුණක් ගන්න. ඒ අරමුණ වඩනවා. ඒකෙන් පස්සේ වඩනවා කියන්නේ. ඒ අරමුණ නිරන්තරයෙන් වඩන්න ගත්තාම අර රූප ශබ්ද ගන්ධ වගේ සහට ගන්න දෙන ලෝභ දේශ මොහයන් එnde ඉඳ නැතුව යනවා. ඒ අරමුණ සාමාන්‍ය එකක්. එනිසා තමයි අපි කියන්නේ මේ අරමුණු වැඩිීමේදී තාමච්ඡන්ද ව්‍යාපාද තීන මිද්ද උද්දච්ච කුක්කුච්ච විචිකිච්ඡා කියන මේ කාරණා යට වෙනවා කියලා. නැති වෙනවා නෙමෙයි, එන්නේ නැති නිසා ඒවා උපදින්න කාරණාවක මොහොත දෙන්නේ නැති නිසා පස්සට යට වෙනවා. එතකොට මෙන්න මේ විදිහට මේකට බුදුන් වහන්සේ වචනයක් කියුවා අත්ථ සිල මතාන යෝගිය. අත්තිලමතාන යෝගී කියන වචනේ දැක්වහම ඒක තව ටිකක් තේරුම් ගන්න තමා තවන. ඒ වචන දෙක පිළිබඳව මම ඊට පෙරත් පැහැදිලි කරලා තියෙනවා. අපි මේ පාසල් අධ්‍යාපනයේ මට්ටමින්ම ඒකට තේරුමක් පාඩම් කරගත්තට ඒ නිවැරදි වෙන්නේ නැහැ. සිරුරට සැපදීම සිරුරට දුක් වීම. එතන මේ එකෙන් කියන්නේ පංචේන්ද්‍රයන් පිනවීම. පංචේන්ද්‍රයන් තුල තමයි සදාකාලික සත්‍යක් පිනින් නිහසක්ක් නැහැ කියලා දෘෂ්ටිය තියෙනවා. මේක තමයි කාංශකල්ලි කාණියෝ. ඒ වගේම ඒ ඉවත් වුනහම තියෙනවා අමුතු සමසීමක් කියලා තැන. ඒකට ඒක වැරදි කියලා කියන්නේ ඔවුන් මේක හදාගන්නේ ආයතන. ඔය සමතේ යන හැම දිනාටම හම්බ වෙන දේවල් වලට ආයතන කියලා කියන්නේ. ආයතන කියන කේ තේරුම නැවත නැවත හදා ගන්න කියන එක. ආයතනයක් පිළිහි යනවා. ඒක සදාකාලික වෙන්න පුළුවන් කමක් නැහැ. නමුත් ඔවුන් හිතන්නේ එහෙම ආයතනයක් හදාගත්තාම ඒක තමයි සදාකාලික වෙන්නේ. එනිසා තමයි ආකාසානං ආයතන විඥානං ආයතන අපින්තඤ්ඤායතන සංඥා සංඥායතන කියලා අපි කියන්නේ ආයතන කියලා. ඒක මෙහා පැත්තේ තියෙන රූපී ඥානය. මේවායේදී සිදුවෙන දේ මොකක්ද? මේවා සිදුවෙන දේ තමයි අර වැඩිව එක ආරම්භණයකට සිට එකඟ වීම තුන අර ප්‍රේසාග ස්වභාවයන් සැඟවීම තමයි හිත නිවුණාගේ දැනෙන එක. නමුත් ඒ නිවුණාගේ දැනුණට ඒ නිවිල තියෙන්නේ දුක් උපදින්න අවශ්‍ය හේතු අනුසේ නැති විලා නෙවෙයි. ඒ යටපත් වෙනවා. ඒ යටපත් වුණාම හරියටම සමාධිගත වුණා නිවුණක් ලැබුණා වගේ දැනෙනවා. උතරම් ගැමුක යන්ත අවශ්‍ය නැහැ මේ නැත සමාධිය කියන්නේ ආයතෝ ඒ වගේ සිත සාන්ත ගතියක් අහුනහම දැන් තෝවන්නලා හත්ලා දිවස්සෙන් අපෙන් ප්‍රකාශ කරන සමාජයක් තමයි තියෙන්නේ. එනිසා එවදු තත්ත්වයකදී අර හැඟීම් උත්සන්න වෙන්නේ නැති නිසා සහ නැතිව වගේ දැනෙන නිසා දැන් ඉතින් තලයක සියල්ලම ආරයි කියන තත්ත්වයට යනවා. නමුත් මතක තියාගන්න මේ බඳු අය එදා හෝ අද පනාන්තරයට ගියොත් තනිව මේ දේවල් කරන්න ගියොත් කෝර බුදුරජාණන් වහන්සේ වදාළ පැහැදිලි කිරීම ටික අරගෙන තියනවාද? ඔබ වහන්සේ වදාළ දේශනේ මට තේරුණා. යටි කුසලක දෙයක් පොදු කළා වගේ, පැසූ දෙයක් විවර කළා වගේ, පාර වැරදුනකට පාර පෙන්වනවා සමානයි කියලා එහෙම කියන්න පුළුවන්. ඒගොල්ලන්ට අවශ්‍ය අවධාන සවස්නා ලැබුණේ නැහැ. උන් තමයි මේ දේ කරන්නේ. එන නිසා තමයි මා සමාජයට කියන්නේ බුදුරජාණන් වහන්සේ වදාළ ධර්මයේ තේරුම් අරගෙන අවබෝධයෙන් මේ ගමන යන්න. අවබෝධයෙන් කරව කවුරු හරි මොනවා හරි කිව්වට මොනවා හරි ප්‍රාත මේ දෙන්නේ නැහැ. ඒ වගේම එතන ලස්සන වචනයක් මේ යොදලා තියෙන වචනය මොකක්ද මේ? උත්සාහ කරනවා කියන එක. ඒක තේරුම් ගන්න ඕන. වෑයම් කරනවා කියන එක. අත්පිටිතෝ වගේම අනායෝපං. උත්සාහ නොකරමින් එතන තියෙනවත් අපි ආයුධම් ගත්තම උත්සාහ කරන්නේ. අපි උත්සාහ කරනවා කියන එක. ඔය අපිට වගේ සාමාන්‍ය ස්වභාවයක් නෙමෙයි ඈත තියෙන්නේ. මේගොල්ලෝ මේ අපිටම සාමයෝගී ආහාරයන් පාලනය කරන්න. අපිට ගන්න හම්බ වෙන අරමුණු බලක් ගන්න ඕන. විවරාත්‍රි දෙකේ නිරන්තරයෙන් එක අරමුණක ඒක වඩන්න ඕන. එතකොට මේ වැඩුවාම උන්ගේ ලෝකීය බවට පත් වෙනවා උන් වැඩුවා වූ අරමුණ. අනිත් ඔක්කොම නැතුව යනවා. මෙතන තවත් වතුන ගැහිලි දෙයක කරුණක් තියෙනවා. ඔබ බුදුන් වහන්සේ අදාළ සූත්‍ර දේශනාවල තියෙන යම් කරුණක් මා පින්නන්න පිළිකුල් සහගත දේහි පිළිකුල් නැති බව වඩන්න පුළුවන්. පිළිකුල් නැති දේහි පිළිකුල් වඩන්න පුළුවන්. එහෙම කරන්නේ ඉරක් තියෙන සමහර තැන්වල. එතකොට ඒකෙන් කියන්නේ මොකක්ද? තමන් යමක් වැඩි දියුණු කරගත්ත නම් ඒකයි තමන් විතරේ. පිළිකුල් නැති දේ පිළිකුල් කරලා වඩන්න පුළුවන්. පිළිකුල් දේ පිළිකුල් නැති කරලා වඩන්න පුළුවන්. අන්නේ වගේ මේ වඩනවා කියන එකේ තේරුම ස්වාභාවික ආරම්මණයන් සිතටෙන් නොදී ඒවා වළක්වා ගැනීම සඳහා අරමුණක් භාවිතාත් වෙනවා. ඒක තමයි සම්මත කියන එකේ තේරුම. ඒ චරිතවලට ඒ වේවල් තියෙනවා කියලා කිව්වත් ඒ ඔක්කොගෙම කරන් හදන්නේ මොකද්ද? නිවරණයටපත් කරන එක. නිවරණ යටපත් වෙන එක. ඒ මාර්ගය තමයි බුදුන් වහන්සේ පැහැදිලි කර වදාළේ එදා සිටිය පංචවග්ගී තාපසින් නැතුව අනිකුත් හැම දෙනා අනුගමනය කළා වූ මාර්ගය. ඒ මාර්ගයේදී උන්තර නීවරණ යටපත් වීම කියන එක තුළදී ඕරම් භාගයේ සංයෝජන පහට තියෙන බැඳීම නැති වී යටපත් වී යනවා. බැඳිලා නැත්නම් යනවා නෙමෙයි. මේ වගේ දැනෙනවා. නමුත් මෙතන මේ ගවේෂණයේදී මේ සඳහා සොයාගිය කෙනෙක් ඉන්නවා. මේ සත්‍ය නැ වෙනස් සත්‍යයක් තියෙනවා කියලා හොයාගෙන ඒගොල්ලන්ට අපි කියන ස්ථාපිත හදාගත්ත නිවනක්. සැබෑනිමක් නෙවෙයි හදාගත්ත නිවනක් හොයාන දියයි. මේ යාන යාම තුල ධර්මයේ මූල කොටගෙන නොගිය බැවින් ඔවුන් පිටපස්ස එනවා කිසියම් ආකාරයක තාත්විකතාවක්. ඒකට තමයි මෝහ කියලා කියන්නේ. මෝහ කියන එක සාමාන්‍යයෙන් සමාජයේ භාවිත කරන තණ්හාවට සම්බන්ධ සමාජී නෑ. මුලාවනේ මෝහ කියන්නේ. නිකම්ම තරක් නෙවෙයි වාසීමානේ කියලා කියන්නේ මමේ මේ යන මොකාව. මේ මමේ මේ යන මුලාව කියන එක සතර පුරා රැඳී පවතින දෙයක්. අපාය දිවි ලෝකේ වනස් ලෝකේ ධම්ම ලෝකේ උපය රූපී හැමතැනම රැඳී පවතින දෙයක්. එතකොට මේ අත්විල මත අනුයෝගින්ට උදැගෙන මොනවද? රූපී ඥානයන්ගෙන් කාලක් යාතොත් රූපී අමලෝක. අරූපී ඥානයන්ගෙන් කාලක් යාතොත් අරූපී බබලෝක. හවුද ඒ උපතේ කවුද ඉන්නේ? ඒ දැන ඒ සමාධියේ නිවන ලබාගත් කෙනෙක් ඉන්නවා මම නිවන මුලාව. අන්න මේ නිසා තමයි ඒක බුදුන් වහන්සේ අක්කනැනි සූත්‍රවල පෙන්නලා තියෙන්නේ මේක දුෂ්ට උෂමයක්. යලි බුදුරේ කමී බණක්හන්ත කල්පාන්තයකට බුදුරු වෙන්න තුන්දෙනෙක් පහළ වෙනතුරු බණක්හන්ත ඉඳ හම්බු වෙන්නේ නැති නොමග යාමක් කියනවා. එතකොට අපි අපිනම නම ගියාම කියලා කියන්නේ සුරාසුජ විරාචාරයන් කාරණේකින් ජීවිත විනාශ කරගත්තු. නමුත් ඒක ඉතා විශාල නම ගියාම. මේ ඉතා ජීවිත හානි කරන නම ගියාම. අර සතර ගම නහමුවේදී සතරේ ගැලවීම නහමුවේදී අත්ගලම තානි යෝගියත් නම ගියාම. ඉතින් මාමේට පැහැදිලි කරන්න හේතුවක් තියෙනවා. අත්ගලම තානි යෝගීන් සිටි එදා විතරක් නෙමෙයි. අදත් මේ ධර්මයේ තේරුම් ගත්තේ නැතුව ආලෝකාදී කසිනාදී දේවල් වඩමින් ඒකෙන් සමාධියක් ලබාගෙන ඒකෙන් ආලෝකයක් ලබාගෙන විදර්ශනා වඩන්න ඕන කියන මතවල තිබෙන ධර්මයේ භාවිතා නොකොට මේ අර ආරම්භණයන් තේන්තුනදී මේ සමාධි වඩනයි එකයි මත මේ බුදුන් වහන්සේගේ මේ ඉගැන්වීම එතන පැහැදිලි කරන්න අවශ්‍යකමක් තියෙනවා. උන්වහන්සේ පැහැදිලි කරවදාරනවා මේ දෙකම මොනවාද නොනොග යාම මේ පිහිතා සිටින්න ගිය උත්සාහ කරන්ට දෙකේදීම පිහිතා සිටින්න ගිය ගිලනවා. ඒ ගිලන එක තමයි කියන්නේ පිළිහි ගොස් මනුස්ස ජීවිත පවාහිමි අපාගත තත්ත්වයෙන් පත්විත වෙන්නේ. බුදුමත් වෙනවා කියන්නේ අන්න කාම ලෝකයේ අරමුණ යටපත් වෙලා ඊට පස්සේ රූපී අරූපී ඥානෙ පිළිලා යන කාලක් යාතල තෘතී අරූපී බයෝද එහෙම නමුත් සැපෙන් ගැලවිලා නැහැ, අවිද්‍යාව දුරලා නැහැ, මෝහය දුරලා නැහැ. ඒ නිසා මේකට තමයි කියන්නේ අන්ත දෙක කියලා. මේ අන්ත දෙක බුදුන් වහන්සේගේ නිර්දේශ සඳහන් කරවදාගන්නේ අත්හලයිතු අන්ත දෙකක් කියලා. දැන් එහෙනම් මේ රෝගතරණ සූත්‍රයේ පැහැදිලි කරලා තියෙන්නේ මේ වචන දෙකෙන් මොකක්ද? උත්සාහ ගැනීම සහ පීඩා කියන්නේ අත්පොලිතාන්ත දෙක. උන්වහන්සේ නිසා ඒ අන්ත දෙකේ තියෙන්නේ නැහැ කියන එක තමයි උන්වහන්සේ වදාරන්නේ. මම මේක අත්පිටි සංකහම් ආවසු අනාරිදු සංගෝග මතරන්ති. නෝ උත්සාහ නතරමින් ඒ වගේම නොපිහිටමින් තමයි යෝගය කරන්නේ. අන්න දැන් අපට මේකේ තේරුම් ගන්න අවශ්‍ය කාරණාව බුදුන් වහන්සේ යෝගී තරණය කළ හැටි ඉගෙනගෙන විභාගයක ලියන්න හරි පාඩම් කරන්න හරි මෙන්න අපි මේක කියන ගන්න. උන්වහන්සේ ධර්මයක් ගුරුකට අරගෙන මේ සත්‍යය ලඳා කරගෙන ලැබුවා. උන්වහන්සේ සමාජයට දේශනා කරන ලැබුවා. අපි උන්වහන්සේ විශ්වාස කරන උන්වහන්සේගේ ධර්ම විශ්වාස කරන සාරකයෝ නම් ස්ථීරෝතවදීවාසීන්. අන්න අපටත් උන්වහන්සේ පැහැදිලි කරලා දාරන්නේ ඔබත් උත්සාහ කරන්න එපා. ඔබත් පිහිටා ඉන්න එපා. මේ අන්ත දෙක නේද? මේ අන්ත දෙකට මැදින් තමයි රෝග කර්මී තුන ප්‍රතිපදාව තියෙන්නේ. අන්න ඒක තේරුම් ගන්න වෙනවා. මැදින් කියන වචනේ සමහර විට සමහර අය වැරදි ආකාරයට ගන්නවා. සමහර විට මැදින් කරවහම මහත් වෙනවා, අඩියෙන් කරවහම දෙත් වෙනවා, මධ්‍යම ප්‍රමාණයක මධ්‍යම ප්‍රතිපදාව තියෙනවා. එහෙම. එමින් විය කාලේ නාස්තිම හයියෙන් දෙත් වාම හත් වෙනවා, සාමාන්‍ය ප්‍රමාණයෙන් දෙත් වාම කෙනෙකුට නැදවල් හදන්න පුළුවන්. ඒවයි කිසියම් ආකාරයක ලෞකික ජීවිතයේ සත්‍යක් නැත්තේ නැහැ. නමුත් මේ මජ්ක්‍ධිම ප්‍රතිපදා කියලා කියන්නේ එහෙම එකක් නෙමෙයි ආර්ය අෂ්ටාංගික මාර්ගය කියන්නේ. ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලා කියන්නේ සසර දුකින් එතන මගනේ. ඒක සසර දුකින් එතර වීමේ මාර්ගයේදී තමයි අපට තේරුම් ගන්න අවශ්‍ය වෙන්නේ මේ මේ පිහිටා නොහිතීම සහ උත්සාහ නොකිරීම කියන ප්‍රියාවලිය. අන්න උන්වහන්සේ නියතම ඉරමනම් ඔය පැවිදිලා අවුරුදු 6කට පසු අනුභවණය කරලා ඒ සම්මා සම්බෝධියට පත් වෙලා තියෙනවා. උන්වහන්සේ අනුගමනය කළ වූ මාර්ගය තමයි අපට ඊට පස්සේ නිර්දේශ කරලා තියෙන්නේ. අපි ඒක ධම්මචක්කප්පවත්තන සූත්‍රයෙන් හෝ වෙනත් සූත්‍රයකින් ගන්න නැතුව අදට මේ තියෙන තැනින් අපි පැහැදිලි කරන්න උත්සාහ කරමු. ධම්මචක්කප්පවත්තන සූත්‍රයේ වෙනත් වෙලින් අපි තවත් දවසක කතා කරමු. අජිමා ප්‍රතිපදා තථාගතයන්ගේ සම්බෙද ධර්මයේ තියෙන්නේ සත්‍යපරමී ඥානපරමී උපකමාය අභිඥාය සම්බෝධය නිබ්බානය සම්මත්තති. එතකොට අපට අපට දැන් අවශ්‍ය වෙනවා නම් මේ ඕගය අර ඕගයන්ගෙන් මිදෙන්න කාම ඕගට අහුනොත් භව ඕගයන්ට අහුනොත් ditthi ඕගයන්ට අහුනොත් අවිද්‍යාව ඕගයන්ට අහුනොත් ඕගවල ස්වභාවය තමයි පහළට ගලාගෙන යන්නේ. දැන් එතකොට බුදුදහම තේරුම් නොගත්ත පුද්ගලයාට මේ ඕග තරණ කරන්නේ. අනේකයි අපි කියන්නේ බුදු සමයේ බණ කියලා. ඒ සා විශාල රූප සමානයක් තියෙන්නේ උන්වහන්සේ පුරා 547ක් ගම කියන්නේ අමෝවයට කර්ම පැහැදිලි කළේ ඒ සියලුම දේවල් ඔක්කොම පාඩම් කරගත යුතු කීකී කියන අදහසින් නෙවෙයි. ඒ පුද්ගලයාගේ චරිතයට ගැලපෙන ආකාරයට ඒ උන්වහන්සේ තේරුම් ගත්ත මේ මැදුම් පිළිවෙතම තමයි වෙනත් වචන භාවිතා කරලා දේශනා කරන්නේ. අපිමත් එහෙමයි ඒ පැහැදිලි කරන කාරණාව වෙනත් වචන භාවිතා කරලා දේශනා කළාට පැහැදිලි කරන්නේ දුක් නිරෝධ ගාමිනී ප්‍රතිපදාව. ඒ නිසා මෙතන මේ සිද්ධිය තේරුම් ගැනීමේදී අපට මූලික වශයෙන් වැටහිය යුතු කරුණක් තිබෙනවා. ඒ වැටහිය යුතු කරුණ තමයි මේ ආර්ය ප්‍රතිපදාව කියන එක යන්න ඕන මේක. ආර්ය ප්‍රතිපදාව කියලා මේ සමාජයේ බොහෝ දෙනා තෝරාගෙන සිටින පූර්ව භාග ප්‍රතිපදාවක්. ආර්ය ස්ථානික මාර්ගයේ පූර්ව භාග ප්‍රතිපදාව. ඒ කියන්නේ පුද්ගලයේ පසෙන් දාන සීල භාවනාදී කාරණා ටික කරගොහම සිංහල සිංහලයි. මෙහෙතර සූත්‍රයේ ඔබ මගින් අසා තිබෙනවා නම් අපි වෙනලා තියෙනවා ඒක දානේත සීලයේ සහ භාවනාවට හම් වෙන විපාක. එතන භාවනාව කියන්නේ පුණ්‍යක්තියක් කරන භාවනාව. විදර්ශනා භාවනාව නෙවෙයි ඒක. භාවනාවක් පුණ්‍යක්තියක් කරලා විපාක දෙන භාවනාවක් තියෙනවා. දානේත විපාක සීලේත වගේම භාවනාවටත් විපාක. ඒ රූපී අරූපී ඥානෝපදවා ගත්තා රූපී අරූපී බඹතල ඉපදිලා ඒ භාවනාව විපාක තියෙන්නේ. අන්නේයි බව විපාක දින භාවනාවකුත් තියෙනවා කියලා පෙන්වලා තියෙනවා. ඒ නිසා මේ පත්‍යන් තේරුම් ගත්තාම විදර්ශනා කියන වචනයෙන් කියන්නේ මේ විපාක දින ඒක පසු විපාක දින එකක් නෙමෙයි. ඒකත් විපාක දිනවා කියනවා. ඒක විපාක වෙනවා. ඒක නිකර සම්විතිය කියලා කියන්නේ. යම් ආරමකට මුලාව මේ මොහොතේ දුරු කරගනින්ද මේ මොහොතේදීම පිටන විපාක තියෙනවා. එතන මේ නිසා අපි තේරුම් ගන්න අවශ්‍යයි මේ පූර්ව භාග ප්‍රතිපදාවේ නොයේ මේක පවතින්නේ ආර්ය ප්‍රතිපදාවේ. ඒ ආර්ය ප්‍රතිපදාව පැහැදිලි කිරීම සඳහා භාවිතා කරන්න උන මේ වලමක් ඊළඟට තියෙනවා. දැන් පූර්ව භාග ප්‍රතිපදාවේ කවුද සංවර වෙන්නේ? හොඳ නරක දෙක තේරුම් අරගෙන, හරි වැරදි දෙක තේරුම් අරගෙන පුද්ගලයෙක් සංවර වෙන්නේ. ඒ පුද්ගලයා තමයි කාය වචන සංවර කරන කරගෙන පාපයන් වෙන්නේ දින පුණ්‍ය කර්මයන් දැස් කරමින් මේ ගමන යන්නේ. ආරි ප්‍රතිපදාවේ සංවරයෙන් තුන කොහොමද? පුද්ගලයේ මුල් කොටගෙනද? පුද්ගලයාට මුල් වෙන්නා වූ තව දහමක් මුල් කොටගෙනද? අන්න එතකොට මේ පුද්ගල සංවරයේදී වෙන තෝධික භාවිතා වෙනවා. ඒක දුකට දුකට හේතුව දුක නැති වෙන මාර්ගයේ භාවිතා වෙන්නේ. ඒක විලක්ෂණයේ භාවිතා වෙන්නේ. පතරින් ස්පාතලෙදි පාලං කරන තීනාව වෙන්න පුළුවන්. ඒක භාවිතා වෙන්නේ නැහැ. ඒකයි අපි හිතට කියන්නේ පුද්ගල සංවරය නැත්තම් පූර්ව භාග ප්‍රතිපදාවේ කියලා. එතනම ආරිය ප්‍රතිපදාවේදී භාවිතාවෙන් තුන කක් ටිකක් තියෙනවා. දුක දෙකට හේතුව නැති වෙන මාර්ගයේ භාවිතාවෙන් තුන. ඉලක්ෂණයේ කියන වචනේ භාවිතාවෙන් තුනවා. ඒ වගේම සත්‍ය පුද්ගලයේ එනවත මෙතන ක්‍රියාත්මක වෙන්නේ ඊට වඩා සිවුම් ධර්මතාවයක් කියන එක තේරුම් ගන්න වෙනවා. සත්‍ය පුද්ගලයා කය වචන සංවර කරගන්නේ මම මේ දේවල් කරන්නේ නැහැ කියන ශික්ෂාපද සමාදානයකින් දොරවහගෙන පාලනය මම මූලික කොටගෙන තමයි පාලනය කරගන්නේ හොඳ නැති නිසා. නමුත් මේ ඊළඟ කොටසට යනකොට ඒකට කියන්නේ චිත්ත ගමනය කියලා. එහිදී හොඳ නැති නිසා කරන්න හැනවි හිතේහා ගැඹුරු කරුණ අපට එන්න සිද්ධ වෙනවා. අන්නේ ගැඹුරු කරුණ තේරුම් ගැනීම සඳහා අපට භාවිතා කරන්න සිද්ධ වෙනවා. මේ සියලු සත්වයන්ගේ කායික චෛතසික ක්‍රියාදාමයේ පැහැදිලි කිරීම සඳහා බුදුරජාණන් වහන්සේ යදුවා වූ වචන කිව්වා. ඒක තේරුම් ගන්න බුදුරජාණන් වහන්සේ යදුවා වෙන්නත් පුළුවන් ඊට ප්‍රතිපද තිබුණා වෙන්නත් පුළුවන්. වචන කීපයක් කියලා මායතනක කියන්නේ කිසියම් හේතුවක් ඇතුව. එයින් කියෙන්නේ නැහැ මේ වචන සත්‍යයි සදාකාලිකයි නිත්‍යයි පරම වශයෙන් සත්‍යයි කියලා. ඒවා අපිට මේ දේ තේරුම් ගැනීම සඳහා යොදාගත්ත උපයෝගීතා ධර්මයක් තමයි. ඒ උපයෝගීතා ධර්මයේ තමයි බුදු සමය සඳහන් වෙන්නේ. යෝතිය මස්සක තන් ජීවය අපස්සංගුදයව්‍යම් ඒකහන් ජීවිතං ප්‍රයෝගසතෝව්‍යම්. සිතම් පුද්ගලයේ මේ ලෝකයේ අවුරුදු 100ක් ජීවත් වෙනවද ස්කන්ධ පහේන ධර්මතාවයේ ඉදීම නැරිම ගන්න නැතුව ඒක ප්‍රේස්ත වෙන්නේ. ස්කන්ධ පහේ ඉදීම නැරිම දැනගෙන දවසක් ජීවත් වෙනවද ඒක ප්‍රේස්ත. එන්නේ ස්කන්ධ පහක ඉදීම නැරිම තේරුම් ගන්න නැතුව අර කතා කළා වූ මේ තීතා සිටීමෙන් සහ උත්සාහ කිරීමෙන් නිදෙන්නට බැහැ. පිහිටස්සීමත් පංචස්කන්ධ අවබෝධය නැතුව උත්සාහ කිරීමත් පංචස්කන්ධ අවබෝධය නැතුව මේ පිටක අතරින් මේ මුලාවෙන් මිදීම සඳහා මහන්සේ නම් පැහැදිලි කරවදාලේ මංගල ධර්ම දේශනාවේදී අන්ති දෙක පැහැදිලි කරලා අෂ්ටාංග මාර්ගයේ දේශනා කළා. දේවි ධර්ම දේශනාවේ විමසත් දේශනා කරලා තියෙන්නේ. අපි එකට කියනවා පංචවග්ගීය සූත්‍රය කියලා. ඔබේ ත්‍රිවිධකෙමයි තියෙන්නේ. ඔබේකට තියෙනවා අනත්ත ලක්ෂණ සූත්‍රය. මොකක් මේක දේශනා කරලා තියෙන්නේ? අන්නේ ධර්මං ඒ දෙවන දේශනාවේදීම වික්ෂුන් වහන්සේලට පස්වග කවුසන්ත පංචස්කන්ධේ යන ආත්මය දේශනා කරලා තියෙනවා. බලන්න. තා පසුගිය දිනක සාකච්ඡාවකට සහභාගී වෙමින් මෙන්න මේ වගේ අදහස් ඉදිරිපත් කළා. අගින් නිමසු කැනේ තමයි මුල් බුදු සමය කියන්නේ මොකක්ද කියලා. තම පැහැදිලි කළා පිරිසු ජලය ගන්න ඕන නම් ගංගාවක මොයක දිහින් බැලුවත් ගාවක යන්න ඕන. තුල්පතෙන් එන්නේ ඒ ගංගාවේ නම් තිබුණ ගංගාවට කිව්ව නම තමයි ඉති ජලයයි ඒවට වෙන මොකක් කරවන්න ලාමේ. ඒරි බුදු ජානන් වහන්සේ සොකීය ධර්ම අවබෝධය ලබාගෙන සමාජයට දේශනා කරන්ට යාමේදී පළවෙනි දිවෙනි ධර්ම දාස්කලිස්නා දෙක තුල අවශ්‍ය සියලු ධර්මතාවයන් අපි දෙවියන් කියනවා නම් අභිධර්මයේ කියලා කතා කරන නිවන් අවබෝධය තරම් අවශ්‍ය අභිධර්මයේ ප්‍රවාති ගුණ නිසා තමයි මේ සූත්‍ර දෙක අස්සෙන් පස්වක තවසම් නිවන් අවබෝධ කරගන්න. එහෙනම් අන්න මුල් බුදු සමය. ඒක තේරුම් ගන්න වෙනවා. ඒ තවත් පිටසලක් බැලුවා නම් අනිත් පැයටත් ඒ කාරණා ටිකම තමයි පැහැදිලි කරන්න තියෙන්නේ. කල්යල් යත්ම මේකට සූත්‍ර වැඩි වුණා විතරක් නෙවෙයි ධර්මයේ තේරුම් නොගත් පිරිස් පැරි වෙනක තෝන් පාලනය කරන්න තිස්සපද මනන්දමින් කියනක් කරන්න තවන සුද්ධ දේවල් කරන්න සිද්ධ වෙනවා. නමුත් මම මේ කියන දේ යලිත් කල්පනා කරලා බලන්න. අදින් කල්පනා කරලා බලන්න. අපි ශාසන ඉතිහාසයේ හදාරනකොට අපට කියවෙන දෙයක් තමයි බුදුරජාණන් වහන්සේගේ මේ ශාසන පරිමේ විදිහින් දිගටම ගියුම කරගෙන යාමේදී නැත්තම් පුළුල් යාමේදී බුද්ධත්වයෙන් වසර 20කට පසු තමයි ශික්ෂාපද පනවන්න පටන් ගත්තයි කියන්නේ. ඒයි වැරදි කරමයි වැඩි වෙන තම තෝන් පාලනය කියන්නේ. දැන් ඔබ හිතන්න ශික්ෂාපද පනවන්නේ අවුරුදු 20කට පස්සෙ නම් මුල් අවුරුදු 20 පැවිද්දට පස්සුනා ඔබගේ පස්සෙ මොන වා අනුගමනය කරලාද මේ නියුන සංස් ජීවිතයක් ලබාගත්තේ. ශික්ෂාපද වලින් නම් ඒක කරෙන්නේ එහෙනම් මුල් කාලේ තිබුණ නැත්නම් එහෙනම් මොනවද අනුගමනය කරන්නේ. අන්න ඒ මුල් කොටසට තමයි අපි කියන්නේ මුල් බුදු සමය කියලා. ඒකට තමයි බුදුරජාණන් වහන්සේ වදාරලා තියෙන්නේ ධම්ම විනය කියලා. යෝයිමස්මින් ධම්ම විනය. අනිත් මේ ධර්ම විනය. ඒ නිසා තේරුම් ගන්න මේ මධ්‍යම ප්‍රතිපදාව කියන එක ධර්මයේ මූලික කොටගත්ත ඉන්නවා. ඔබට ධර්මයේ වැටුණාම මේ සත්‍ය නම් ඒක පිළිගන්න වෙනවා නේද? ඒකට පිට පාන්න බෑ. අන්න දැන් මේ මධ්‍යම ප්‍රතිපදයි කියලා කියන්නේ ධර්ම විනය එහෙමනම් මොකද්ද එතන වරද සහ නිවරද? අන්න අපිට එනවා සූත්‍ර විස්තරව සඳහන් පාඩ දෙකක්. අස්සතෝ අවබුද්ධනෝ අරියාණං අදස්සාමි අරියස්සදම් යකෝවිද අරියස්සදම් ආවිදිතු. අන්න මේ සත්‍යන් මේ ස්කන්ධ පහ පිටින් නැරීම කියන ධර්මතාවයන් දන්නේ නැති අය තමන් කරන තියෙන කාරණාකටේ බොළවී ඒ කාරණාවලට මම මගේ ආත්ම සංකල්පය පිට කරගන්නවා. ඒ මම මගේ ආත්ම සංකල්පය කියන වචනෙක පාලියෙන් තියෙන්නේ ඒකන් මම ඒතුමනස්සෙන් ඒසො මේ අත්තා කියලා. පොකද කිම ඔය මම කියන එකට ගන්න තෝර නිත්‍ය තියෙන අර්ථය. මගේ කියන එක ගන්න සුඛ කියන අර්ථය. අත්තාස කියන එක මගේ ආත්මේ ආත්ම කියන අර්ථය. එතකොට මෙන්න මේ නිත්‍ය සුඛ ආත්ම සංකල්පය අසුත පුද්ගජණින්ගේ විතරක් නෙමෙයි අත්කලමතානියෝන්ගේ සංකල්පයයි. කාමසුකල්ලිකාන යෝගීන්ගේ සංකල්පයේ බවට පත් වෙන්නේ රූප ශබ්ද ගන්ධ රස මේ දේවල් සත්‍යයි කියලා කල්පය දික්කයි යොතනමම යොතනමදී ආත්මේ. රූපී අරූපී ඥානලාභෙන්ත රූපය ඥානය නිත්‍යයි සුඛයි ආත්මයි අරූපී ඥාන නිත්‍යයි ආත්මයි කොන්තේ ඕන්ගේ මමගේ මගේ ආත්මේ. ආයිකයි තෙන්නන්නේ මේ දෙකේම තියෙන නිත්සුඛ ආත්ම සංකල්පයේ දෙකේම තියෙන මුලාව. දෙකේම එකක තිබු වෙන්නේ යටට ගිල මේක තනිස්සෙ ඉඳලා තමයි තියෙන්නේ. කෙලවරක් නැහැ, තරණයක් නැහැ. මේක තේරුම් ගත්ත නැති අය මේ දරුවෝ ධර්ම දේශනා කරලා අතිදී භාවනා ආරම්භ කරන්න කියලා කියනකොට ඔබට තව පිටේට හසු ප්‍රයෝගෙන හරපානවා. සමතේ පාදකට යන විදර්ශනාව ගන්න ඕන, ආදී වඩලයින් තෝන, අපිනවල ලයින් තෝන. ඔව් සමතේ කියන වචනේ මම පිළිගන්නවා. සමතේ කියන වචනේ පිළිගන්නවායි කියන්නේ කර්මස්ථාන දෘෂ්ටියට වඩන්න ඕන කියන එක නේද? පිළිපදිය තියෙනවා. ෘතිය කාල කියන සූත්‍රය තියෙනවා. කාලේම සමතෝ කියලා. ෘතිය කාල සූත්‍රේ මාතව දේශනා කරේ නැහැ. පැබිකක් නම අපේ කියන්නේ. ඉදිරි දවස්වල දේශනා කරන්න. එදාට තේරුම් ගන්න ලෝකයා සමත කියලා වදාරන පැහැදිලි කරගෙන තියෙන කාරණේ සහ පිටිපිටින් සමත කියලා වදාරලා තියෙන මොකද්ද කියන එක පිළිබඳ. ඒකෝක ඒ පිටිපිටිය සඳහන් වෙලා තියෙන කුත්ලේස්නා සඳහන් සමතේ කියන එක මම පිළිගන්නවා. එක තියෙනවා. නමුත් ඒක තේරුම් ගත්තේ නැතුව සැකනයක් කරලා ධර්මයේ තේරුම් ගන්න උද කලා වෙලා මේ අරමුණක් මෙරිගින් කරගන්න එකයි සමතේ කියන්නේ කියනවා නම් එහෙනම් ඉතින් තේරුම් ගන්න බැරි කරුණක් තියෙනවා. ඒක වඩන්න දේවල් දේවල් කරලා ප්‍රයත්න යන්න ඕනේ. ඒක වඩන්න දුෂ්කරක්‍රිය කරන්න ඕනේ. ඒක වඩන්න නිවරණ යට කරන්න ඕනේ. ඒක සුදු ධ්‍යාන අරුපියන් පුරව ගන්න ඕනේ. මේ සියල්ල කරලා නිවන් දකින්න ඕන හැමදේම. රූපිකයන් අරූපිකයන් කියන්නේ ආයත් අහු වෙච්ච දණක් දෘෂ්ටියක්. ඒ දෘෂ්ටියට අහු වෙලා හදන දෙයක් ඔලෝක තියන්නේ. දැන් මුලින් තේරුම් ගත්තොත් මේ කාම කියන එකේදී ඒ එතනින් හදා ගන්න හැරෙනම ඒ අයන්න කාරණයක් නැහැ තේරුම් ගත්තා ඒක. තේරුම් නොගත්තා ඒ තමයි ඒවට දිගින් ආවේ. අන්න මේක තේරුම් ගන්න. එහෙනම් මොකද්ද පැහැදිලි කරලා කියන්නේ? අන්න රූපේන සංඥා සංකාර විඥාන කියන මේ ස්කන්ධ පංචකය නිරන්තරයෙන් Taman කටයුතු කිරීමේදී කටයුතු කරන අරමුණ සමග උපදිනවා. ඒ අරමුණේ ලෝභය, ද්වේෂය, මෝහය තියෙන්න පුළුවන්. ලෝභයම මගේ සංකල්පය තියෙන්න පුළුවන්. එතකොට හැම මොහොතකදීම ශරීරය උදව් කරගෙන මේ මමත්වයයි ප්‍රාත්ම. ශරීරය නෙවෙයි මම එතම ඒ හටගත්ත හැඟීම. ලෝභය හෝ ද්වේෂය හෝ ලෝභ මෝහ ද්වේෂ මෝහ. ඒක රූපයෙන්, ශබ්දයෙන්, ගන්ධයෙන්, රසයෙන්, රැකියාවෙන් තව මොන හරි කාරණයක වෙන්නට පුළුවන්. නමුත් ඔහු ඒක ජයගන්ත උත්සාහ කරන්නේ පුද්ගලයෙක් වශයෙන් ක්‍රියා කරලා. ඔහුට අවශ්‍ය ජය අන් පුද්ගලයා පරාජය කිරීම, ඔහුට රිදවීම, ඔහු විනාශ කිරීම, ඔවුන් සමඟ සමාස කර ගැනීම ආදී වශයෙන් තමා මුල් කොටගෙන කිසියම් ක්‍රියාවකට එදිනවා. ඒ ක්‍රියාවන්ට කායික වාසික මානසික කියලා කියනවා, ලෝකදේශ මහ මූලික කියලා කියනවා. අන්තවාදී හැඟීමකින් තමයි අයගන්ට හදන්නේ. එකොටින්ම එතන එතකොට භාවනාවක් නැහැ. ඒක අර නොදන්න කාලේ කාම ආරම්මණයන් වැඩිදුම කර ගැනීම තුළ හැම කෙනෙකුටම ඒ මත්තමක් සිට පේනවා. ලෝභ මත්තමක්, දේශ මත්තමක්, මෝහ මත්තමක්. දැන් බුදුරජාණන් වහන්සේ වදාරනවාද ලෝභී රැස්කිරීම, දේශී රැස්කිරීම සහ මෝහී රැස්කිරීම නිර්වාණය කියලා. ලෝභී ශේකිරීම, දේශී ශේකිරීම, මෝහී ශේකිරීම නිර්වාණයයි. අන්නර උත්සාහ කරලා ලෝභ දේශ මොහ රැස් වෙනවා විතරයි. එහෙම නැත්නම් පිටායින් නිගත ලෝභ දේශ මොහ රැස් වෙනවා විතරයි. උත්සාහ කරන්නේ නිගත ලෝභ දේශ මොහ හැංගෙනවා, පිටායින් නිගත ලෝභ දේශ මොහ රැස් වෙනවා. ඒකකට මේ අන්ත දෙකේ ලෝභක්කේ දේශක්කේ මොහක්කේ නැහැ. එහෙනම් මේ දෙකට මැදින් පිටා තිබෙන්නේ මොකක්ද? මේ දෙකටම අහු වෙන්නේ නැතුව අන්න බුදුරජාණන් වහන්සේ කියන්නේ පැහැදිලි වෙනවා. අනිත්‍ය දුක්ඛ අනාත්ම සුත්‍රජානන් වහන්සේලා ගැන කතා කරනකොට තේරුම් ගන්න කොතරම් ධර්මස්කන්ධ හෝ සූත්‍ර දේශනා ගැන කතා කළත් සියලු බුදුරු ලෝකෙහි ලිත්‍ර වදාලා වුත් වදාරන්නා වූ ධර්මයේ මම මේ සඳහන් කරන්නේ සමහර පින්වත්වරුනි සියලු බුදුරු ඉති අයත් ඉන්න අයත් වැඩිහිටි අයත් ලෝක හැම දිනම ලෝකයට එලි කරන්නා වූ රහසක් තියෙනවා ලෝකේ පවතින්නේ තවදත් ඒක නමුත් හිලි කරගන්න ඒ තමයි ත්‍රිලක්ෂණය සියලුම සංස්කාරයන්ගේ සත්‍ය తත්වයේ අනිත්‍ය ලක්ෂණය දුක්ඛ ලක්ෂණය සමනාත්ම ලක්ෂණය. හැබැයි මේක පාඩම් කරගත්තට හරි මේ සියල්ල නැති වෙනවා කියලා හිතාගත්තට හරි ඒක වෙන්නේ නැහැ. අපිට තියාගන්න. ඒ සදා උන්වහන්සේ මම පැහැදිලි කිරීම කරලා තිබෙනවා. අර යමෙක් මමත් කියන හැඟීමෙන් දෝබින් බේපින් නොමෙන් කටයුතු කරන්න යනවා නම් එතන තියෙන ලක්ෂණය නිත්‍ය ලක්ෂණය. තම. ඒක නොමේ ඒක නොමේ ආත්මේ. ඒකට තමයි නිත්‍ය සුපාත්ම කියලා කියන්නේ. ඔහුට ඒක තමයි සත්‍යයෙන් තේන්නේ. නමුත් ඒ නිත්‍ය සුපාත්ම ලක්ෂණය යමක් එක බලමේක යම් ක්‍රියාවක යෙදෙන එකට මධ්‍යම ප්‍රතිපදා කියන්නේ. එහෙම නැත්නම් ඕගතරණය කරන පිළිවෙත කියලා කියන්නේ. ඒක අයිති වෙන්නේම විතර ජීවත් වෙනත් ඒක උත්සාහයක මේ ඒකාත්මිකීමයි තියෙනවා. ප්‍රාන්තර ගතුනත් ඒක උත්සාහයයි. ඉන්සම් මේ දෙකම අහු වෙන්නේ බෑ තේරුම් ගන්න. එහෙනම් මොකක්ද අපිට කරන්න ඕන? අරමුණින් අරමුණට. ඔබට සමහර විට තවත් ධර්ම දේශනාවක් මේ දේශනාවට පෙර අසන්ති ලැබී තියෙන්න පුළුවන්. මේ දේශනාවක් දෙක අන්නේ දේශනාවල පවතින කරුණක් තියෙනවා. මේ පැහැදිලි කරපු කරුණක් තියෙනවා. මේ කරුණු අසා තිබුණොත් මේක හොඳටම තේරුම් ගන්න. කම්මස්සකාර පූර්ණත්වේ පාකස්ස ප්‍රේදකෝ සුදු ධම්මා බවත් සම්පේතං කන්න දස්සන. මේ පෙන්වන්නේ පරමාර්ථ tattye. පඥානේ තින්න tattye නේ. එතකොට එහෙමනම් අපට මේ උන්වහන්සේ වදාරන මේ පිහිතා නොහිතීම සහ උත්සාහ නොකිරීම කියන උන්වහන්සේ අනුගමනයේ ප්‍රමුඛ ක්‍රමයේ මොකක්ද සිද්ධියට හින්නේ තේරුම් ගන්න පුළුවන් කමක් තියෙන්නේ සදාකහන් ආවසෝ ආයිහාමි සදාසු නිබ්බිසාමි ධම්මිකට වෑයම් කළේ නම් ඉපදි ඉන්නේ අර අත්‍යවශ්‍යම තමයි යෝගී එවන් නිසා උන්වහන්සේ එවන් කහන් ආවසෝ අපපිත්තං අනායෝ සම්පෝගම කරෙන් නිසා මම උත්සාහකලිත් නැතිකා හිටියත් නැතුව මේ යෝගයේ තරණය කළා. ඒ තරණය කිරීමේදී උන්වහන්සේට අර නිත්‍ය සුඛ ආත්ම සංකල්පයේ යටතේ සිතෙහි එක්වස්තුමා වූ තණ්හා අනුසය ලෝකදේශ මොහ මූලයන් ටික අනිදුක්ඛානාත්ම වශයෙන් ගැනීමේදී අර විරේකයක් දීපම තියෙන දේවල් බහැර වෙනවා වගේ. මේ මේ ධර්මයේ තියෙන කොටස ඇත්තටම මානසික විරේකයක්. කායික විරේකයක් නෙවෙයිවට දීපෝ ඒ ආබාධිත හේතු බහැර වුණාම සිත්තුන සුව වෙනවා. අන්න ඒ වගේ මේ අනිදුක්ඛානාත්මය තමයි බුදු සමය නිර්දේශිත එකම විරේකය. ලෝභ දේශ මොහොතේ ප්‍රේම කරනවා. ඒ නිසා මේ ධර්මයේ ශ්‍රවණය කරලා තේරුම් ගන්න අනිදුක්ඛානාත්ම කියන වචන තුන පාඩම් කරලා මේ මතක තියාගන්න. ශ්‍රවණය කරලා එයයි සත්‍යය. මමත් එහෙමයි බලන්න ඕනේ කියන තැන දක්වා කරුණු වටහා ගන්න. ආදී පැහැදිලි කරන්න කල්පනා කරන්නේ තවත් දවසක වෙනම පැහැදිලි කරන්න. එතකොට ඉසේ බලන විට තමයි අර ලෝභයේ සේවෙන්නේ, දේසේ සේවෙන්නේ, මෝහයේ සේවෙන්නේ. ඒ මදුන් පිළිවෙතේදී. ඒකයි බුදුන් වහන්සේ මංගල ධර්ම දේශනාවට අනුතුරු දේශනා කළ අනත් ලක්ෂණ සූත්‍රයේ දේශනා කරලා තියෙන්නේ අනාත්ම ලක්ෂණය. අනාත්ම ලක්ෂණය. රූප වේදනා සංඥා සංකාර විඥාන මේ කිසිම දෙයක් මමකට මගේ ආත්මකට ගන්න නැතුව ඉන්නේ අල්ල ගන්න නැතුව ඉන්නේ එතකොට සිදුවන දේට තමයි බුදුන් වහන්සේ වදාළ නුවණින් දකින අනිත්‍ය කියලා කියන්නේ. ඒ නුවණින් දකින අනිත්‍යයේදී අර නැවත හට ගැනීමක හේතුවක් හේස නොවි ඉවස වෙනවා. ඒ ඉවරණයකට තමයි සංහක්කය කියලා කියන්නේ. ඒකට තමයි ලෝභක්කය, දේසක්කය, මෝහක්කය වෙනවා කියන්නේ. එතකොට භාවනාව යන ලෝභය අහංගන, දේසය අහංගන, මෝහය යටපත් කරන එක නෙමෙයි ශ්‍රේ කරන ප්‍රතිපදාව. අන්න බුදුරජාණන් වහන්සේ මේ පාරේ තමයි වැඩම කළේ. මේ පාරේ තමයි උන්වහන්සේ ප්‍රතිපල අත්කරගන්නේ. ඊට පස්සේ උන්වහන්සේ අනිකුත් හැම දිනාටම දේශනා කළේත්‍යයි. මෙන්න මේ කරුණ තේරුම් ගැනීමට තමයි ධර්මස්තෝණය කිරීම කියලා කියන්නේ. මේ කරුණ තේරුම් ගත්ත කෙනෙක් කරුණ පැහැදිලි කිරීම තමයි ධර්ම දේශනා කිරීම කියලා කියන්නේ. ඒකයි අර පැහැදිලි කිරීමක් කියලා කියන්නේ මේක. ඒ පැහැදිලි කරගත්තම අද නැත්තම් තවත් ධර්ම දේශනා ගණනාවකින් ඔබට තේරෙවි. අපිත් එහෙමනම් කැලේට ගියොත් උදමතු වෙන්න පුළුවනේ. පෙදර හිටියොත් තේරුම් ගත්තේ නැත්තම් ගෙවෙන්න පුළුවනේ. එනම් අපට ඕගේ තරණය කරන්ත් නම් එහෙනම් මේ දෙකට අහු වෙන්නේ නැතුව මධ්‍යම ප්‍රතිපදාවෙන් යන්න වෙනවා. ඒක තමයි රබ්බේ සංඛාර අනිත්‍ය අපි අදායපන් ඥායපස්සති අතනින්දී කී දුක්ඛේ සමග්ගෝ සුද්ධියා කියලා පදයක් තියෙන්නේ. සංස්කාරයන් අනිත්‍යයි යම්මිටක මුලින් දකීව එහෙනම් සංස්කාර රැස්වීම ප්‍රතිකාර කරනවා. ඒවම විසුද්ධියට පාරිසුද්ධියට මගේ. ඔබටත් තියෙන දුක්ඛනාත්මේ නමුත් ධර්මතාවයේ ගැඹුරෙන් වසා ගැනීම තුළ ඒ විසුද්ධියේ මගෙවත් මදුන් පිළිවෙත අනුගමනය කරමින් මේ ඕගයන් තරණය කර ගැනීම සඳහා ශක්තිය ධෛර්ය ලැබේවා කියන සුභාශිංසනේ ප්‍රාර්ථනා කරමින් ධර්ම දේශනාව මෙතකින් සමාප්ත කරන ලබනවා. සෑම දින ආර්ගන පෙරවන් තරණයි. Yeah.